සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායෙහි මහා වග්ගයේහි මග්ග සංයුත්තේන කල්යාණ මිත්‍ර සූත්‍රය. මේ සූත්‍රයෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ කල්යාණ මිත්‍රයාගේ තියෙන වැදගත්කම. ආධ්‍යාත්මික ගමන් මගෙහි ධර්ම මාර්ගයේහි ප්‍රධානතම ඉගැන්වීමක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එක අතකින් සුගතිගාමි වීම සඳහා, අනෙත් අතින් නිර්වාණ අවබෝධය සඳහා, ඒ වගේම මෙලව ජීවිතය සඵල කර ගැනීම සඳහා හේතු වන ඍජු මාර්ගය නිර්භය මාවත විදියට දේශනා කරලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මග්ගා නට්ඨංගිකෝ සේයෝ කියලා දක්වන්නේ මාර්ගයන් අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨතම වූ මාර්ගය කියලා. මෙන්න මේ උතුම් මාර්ගය අපට ලැබෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් කියන එකයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඒක ධම්මෝ භික්ඛවේ බහුකාරෝ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස උපාදාය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉපදීමට එකම කාරණයක් බොහෝ සෙයින් උපකාරී වෙනවා. කතමෝ ඒක ධම්මෝ යදිදං කල්යාණ මිත්‍රතා. ඒ කුමක්ද? ඒ තමයි කල්යාණ මිත්‍රත්වය. යම්කිසි කෙනෙකුට කල්යාණ මිත්‍රත්වය ලැබෙනවා නම් අන්නේ තැනැත්තාට ආර්ය අෂ්ටාංගික මාර්ගය බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන කාරණය මේ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. අප හැමදෙනාගේම ජීවිතවල අපි නොඑක් දේ ලබලා තියෙනවා. ඒ ලබලා තියෙන දේ අතුරින් වඩාත්ම උතුම් දේ තමයි සන්තුට්ටි පරමන් දහං කියපු ආකාරයට සතුට තමයි උතුම් ධනය. අන්නේ උතුම් ධනය අපට ලැබෙන්නේ අපේ මානසික පාරිශුද්ධත්වය මත. මානසික පාරිශුද්ධත්වය ලැබෙන්නේ අපි කොයිතරම් ධර්මයට සමීප වුණාද කියන කාරණය මත. ඒ සද්ධර්මය දහම අපට ලැබෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය තුලින්. ව්‍යග්ගපජ සූත්‍රයේ සඳහන් කරනවා යම්කිසි කෙනෙක්ගේ මෙලව ජීවිතය සාර්ථක වන්නට හේතු වන කරුණු අතරින් කල්යාණ මිත්‍රත්වය එක කාරණයක් කියලා. මේ ජීවිතය සඵල කරගන්නටත් කල්යාණ මිත්‍රත්වය අවශ්‍ය වෙනවා. ඒ වගේම සිගාල සූත්‍ර වෙනි දේශනාවලදී අපට පරලෝ ජීවිතයේ සුගතිගාමී මාර්ගය පෙන්වලා දෙනටත් කල්යාණ මිත්‍රත්වයේ වැදගත්කම, සුහද මිත්‍රත්වයේ වැදගත්කම අවධාරණය කළ තියෙනවා. ඒ අතර විශේෂයෙන්ම ආර්ය මාර්ගයේ ධර්ම මාර්ගය තුලින් කෙලෙස් ප්‍රහිණ කරලා සපුරාම සසර දුකේ නිදහස් වෙන ගමන් මගෙහි ප්‍රඥාව ලබන මාවතේදී ඊට අවශ්‍ය වන කාරණා අතරින් කල්යාණ මිත්‍රත්වයේ සූත්‍ර ගණනාවක පැහැදිලි කළ දීලා තියෙනවා. අවිජ්ජා සූත්‍රය, පඤ්ඤා බුද්ධි සූත්‍රය මේ ආදී දේශනා රසක කල්යාණ මිත්‍රත්වයේ වැදගත්කම පැහැදිලි කළ දීලා තියෙනවා. එතකොට කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? අපට මෙලවටත් පරලොවටත් නිවනටත් උපදෙස් ලබා දෙන පුද්ගලයා. අතීතයේ මේක ඍජුවම පුද්ගලයෙක් වුණා. වර්තමානයේ විවිධ මාධ්‍ය වලින් මේ කල්යාණ මිත්‍රත්වය අපේ ජීවිතයට සලසා ගන්නට පුළුවන්. ඒක සජීවී පුද්ගලෙක් වෙන්න පුළුවන්, මියගිය පුද්ගලෙක්ගේ චරිතාදර්ශයක් වෙන්න පුළුවන්, ඒ වගේම පොතපතක් වෙන්න පුළුවන්, වෙබ් අඩවියක් වෙන්න පුළුවන්, නැත්නම් කැසට් පටියක්, සංයුත තැටියක්, මේ වගේ නොඑක් දේවල් වලින් කල්යාණ මිත්‍රත්වය අපට සලසා ගන්නට වර්තමානයේ බොහෝ මාධ්‍ය තියෙනවා. අන්නේ අතුරෙන් අපට මුලදීම ගෙදරදී අපේ අමතාත දෙන්න කල්යාණ මිත්‍රයන් වෙනවා. ඊළඟට අපට පාසලේදී ගුරුවරු කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වෙනවා. සමාජගත ජීවිතයේදී යහපත කියා දෙන මිතුරන් කල්යාණ මිත්‍රත්වයෙන් උපකාරවත් වෙනවා. ඒ අය එකතකින් අපට මෙලව ජීවිතයේහි ආර්ථිකයෙන්, අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන්, සදාචාරයෙන් ඉහළට යන්නට උදව් කරනවා. අනෙත් අතින් සුගතිගාමී මාර්ගය කියලා දීලා කම්මසකතා සම්මාදිට්ඨිය ගැන අවබෝධය ලබා දීලා දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලට අපව යොමු කරන මිත්‍රයන් වෙන්න පුළුවන්. මේ සීලොම දෙනාට වඩා බුදුදහමේ ඉහළිය මගේ කරන්නේ අපට දුකෙන් නිදහස් වීම සඳහා මාර්ගය කියලා දෙන කල්යාණ මිත්‍රයන්. ඒ මාර්ගයේ අප තේරුම් ගත්තොතින්, ඒ මාර්ගයට අප බැසගත්තොතින් මෙලව ජීවිතය සාර්ථක වෙලා පරලොව සුගතිගාමි වෙලා නිර්වාණ අවබෝධයට අප කරුණු සම්පාදනය කරගත්තා වෙනවා. බුදුදහම තුළ කල්‍යාණ මිත්‍රත්වය සඳහන් කරද්දී කල්‍යාණ මිත්‍රතා, කල්‍යාණ සහායතා, කල්‍යාණ සම්පවංකතා කියලා දේශනා කරනවා. කල්‍යාණ මිත්‍රත්වය ලැබෙන්නට ඕන, ඔවුන් මිතුරු කරගන්නට ඕන, ඔවුන්ගේ දේශනාවලට හඬට අපේ දෙසවන් යොමු කරන්නට ඕන. මෙහිදී එකාතකින් අප කල්‍යාණ මිත්‍රයන් තේරුම් ගන්නට දක්ෂ වෙන්නට ඕන, බුද්ධිමත් වෙන්නට ඕන. අනෙත් අතින් ඔවුන් දිගින් දිගටම මිත්‍රත්වයේ පවත්වා ගන්නට අප දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා අප ළඟත් ගුණාංග තියෙන්නට ඕන. සක්‍රීය හුම්කන් දීම, ගුණයට කැමැති බව, දහමට අවනත බව, අනතිමානීය ගුණය, පරිත්‍යාගශීලීත්වය, කෘතවේදීත්වය. මෙන්න මේ වගේ කරුණු අප ළඟ තිබුණොතින් තමයි අඛණ්ඩව කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ධර්ම මාර්ගයේ ඉහළට යන්නට පුළුවන්කම තියෙන්නේ. අන්නේ අපට ලැබෙන කල්‍යාණ මිත්‍රයන් පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්බීරංජ කතං කත්තහා නෝචට්ඨානේ නියෝජයේ කියපු ආකාරයට ඔවුන් ප්‍රිය වචන කතා කරන අය, ගරු සම්භාවනීය අය, අර්ථය කියා දෙන අය. එවාගේම ඔහු වැරදි දෙයින් අපව මුදවලා යහපතෙහි යොදවන ගැඹුරු කතාවේ යෙදෙන ඔවුන් අනිත්‍යයේ කතාවන් ඉවසන අය බවට පත්වෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත යහපත් මිත්‍රයා අපට ලැබෙන්නේ අප සසරදි කලා වූ පිනක සහ ප්‍රාර්ථනාවක ප්‍රතිඵල විදියටයි. අනේ නිසා තමයි අප කරන සියලුම පින්කම්වලදී ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පච්චයා කියන පැතුම ඔබ අප හැම දෙනෙක්ම ඇති කරගන්නේ. මේ පින්කමේ බලයෙන් මට නිවන් දක්නා ආත්ම භාවය දක්වා බාලයන්ගේ ඇසුරක් නොවේවා, කල්‍යාණ ගුණ ඇති සත්පුරුෂයන්ගේ මැසුර ලැබේවා කියන ප්‍රාර්ථනාව අප නිරතුරුව කරන්නේ ඒ නිසයි. එතකොට අද දවසේ අප ලැබපු ඉහළම කල්‍යාණ මිත්‍රත්වයෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි දුකේ හට ගැනීම හා නිරෝධය ගැන ලබන අවබෝධය. අපේ ඇස කන ආදී ඉන්ද්‍රිය වලින් රූප ආදී අරමුණු පිළිබඳව අප කිසියම් අවබෝධයක් ලබනවා නම් ඒ වර්තමානයේදී වර්ණ, සද්ද, ගන්ධ, රස, පොට්ටම්බ ධර්ම වශයෙන් කිසියම් ප්‍රාථමික මට්ටමින් අවබෝධයක් අප ලබනවා. අන්නේ අවබෝධය අපි ගැඹුරට ලබන්නේ මනංච පටිච්ච ධම්මේ චුප්පංජිති මනෝවිඥානං කියන අවස්ථාවෙන්. අන්නේ අවස්ථාව වන විට අර මුල් මට්ටමේහි කර්මදාය අධයක් වෙච්ච නැත්නම් විපාක මට්ටමේ තියෙන ස්කන්ධ ටික මුලින් අපේ ඇසකන ආදියට ගෝචර වෙච්ච අරමුණු වල මුල් ස්වභාවය නිරුද්ධ වෙලා තියෙන්නේ. අප යමක් තේරුම් ගන්නේ මනෝවිඥාන අවස්ථාවෙන්. මෙන්න මේක තේරුම් නොගැනීම නිසා රූප ශබ්ද ආදියට අපේ හිත බැස ගන්නවා. අවිද්‍යා සාගතව බාහිර රූප ශබ්ද ආදියට හිත බැස ගැනීම හේතුවෙන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මෙන්න මේ පටිසම්පාද චක්‍රය තුළ දුක හා දුක් සමුදය නිර්මාණය වෙලා අප ජරා මරණ ආදී දුක් විඳිනවා. මෙන්න මේක තේරුම් ගන්න කෙනා ඇසර රූපයක් පතිත අවස්ථාවේදී ඇස රූපයේ චක්කු විඥානයෙන් නිරුද්ධ වෙච්ච මොහොතක මනෝවිඥාණයෙන් මේ තේරුම් ගන්න බවත් ඒ මනෝවිඥාණයත් හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බවත් දැක්කොතින් අප බාහිර රූපේනොත් අභ්‍යන්තර නාමයන් තිරොත් නිදහස් වීම වශයෙන් දුක නිරෝධේ සාක්ෂාත් කිරීම සඳහා වූ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට අප පිවිසෙනවා. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රත්වය නිසා. මේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච පමණට සම්මා සංකල්ප වලින් යහපත් සංකල්පනා, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන මෙන්න මේ කාරණා අපේ ජීවිතයට සම්පාදනය කිරීම වශයෙන් මේ ආරස්මිංගික මාර්ගය පිරිසිදු වෙන්නේ, මේ මාර්ගය ප්‍රකට වෙන්නේ, මේ මාර්ගය අපට සැබෑ ලෙසම ලැබෙන්නේ අර කල්‍යාණ මිත්‍රත්වයේ ලැබුණු පමණට. එනිසා අප ගුණයට දහමට නැඹුරුව මේ කල්‍යාණ මිත්‍රත්වයේ ජීවිතය තුළින් සම්පාදනය කරගනිමින් ආරස්මිංගික මාර්ගයේ ජීවිතය තුළට සම්පාදනය කරගෙන එහි සීල සමාධි ප්‍රඥා නැත්තම් සමත විදර්ශනා උපරිම ලෙස ජීවිතය තුළ භාවිත කරමින් සසර දුකෙන් නිදහස් වන්නට අප අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දිනාටම ධර්මාබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.